ජනත පෙරමු සමග සෝවාන් සමරසිංහ මහත්මයා සම්බන්ධ වුණා කියන කතාව වගේ ඇත්ත වශයෙන්ම අපේ පක්ෂත් එක්ක සාකච්ඡා කිරීමට එතුමා විශේෂයෙන් පැමිණියා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සමාජිකයෙක් මම හිතන්නේ රෝහණ විජේවීර මහත්මයා සමකාලීන දේශපාලන නායකත්වයේ තියෙන එතුමාට. ඒ නිසා එතුමා මොන යම් හෝ පෞද්ගලික මතවාදයක් හෝ දේශපාලන ප්‍රතිපත්තිමය තත්වයක් තුළ එතුමා අයින් වුණා. අයින් වුණන් පස්සේ අපි ආරාධනාවක් කරලා ජනත පෙරමුණට එන්න කියලා අපේ ආරාධනාව කරලා දින කීපයකට පසුව එතුමා පැමිණියා. පැමිණිලා තමයි එකහමාරක් වෙන කාලවරාසයක් එතුමා අපේ ජනසිත පෙරමුණේ ලේකම් බත්තරමුල්ල සීලතර ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කළා. විශේෂයෙන් ඒ සාකච්ඡාවට බඳුන් වුණේ වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි දේශපාලන කටයුතු කෙසේ කෙබඳු දිවි යුද්ධ යන්න පිළිබඳව. ඉතින් එතුමාගේ අදහස් ඒ අනුව ප්‍රකාශ කළා. අපේ අදහස් ප්‍රකාශ කළා. ඍජුවම අපේ ජනසිත පෙරමුණට එතුමා සම්බන්ධ වෙනවා කියන ප්‍රකාශයක් එතුමා සිද්ධ කළේ නැහැ.